บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සැදැවත් වාසනාවන්ත පින්තුනි අදත් මේ පින්තුන් බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි සිද කරන සෙත්පිරිය සජ්ජහානයට සමන් දෙන්නට ශ්‍රවණය කරන්නට ස්වාමින් වහන්සේලා සමග පිරිත් දේශනා කරන්නට ඉතින් මේ විහාරස්ථානයට ආශිර්වාද පිණිසත් විහාරස්ථානයේ බෙහෙවින් උදව්පකාර කරන සතර පියරුවේ දායකයන්ට ආශිර්වාද පිණිස සිදු කරන පින්කමයි මේ දිනවල සිදුවන්නේ. යතර විශේෂයෙන්ම ලෝක පුරා පැතිරෙන වෛරස් රෝගයෙන් පීඩාවට පත්වෙන හැම දෙනාටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම ඉදිරියේදී රෝගාබාධයේ රෝගාබාධවලින් වැළකී සිටීමට පිරිතෙහි ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය, මියගේ ඥාතීන්ගේ ආශිර්වාදය සලසා ගැනීමට සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. විශේෂයෙන්ම මෙහිදී අපි රතන සූත්‍රයත්, ධම්මචක්ක සූත්‍රයත් දේශනා කරනවා. මේ සූත්‍ර දෙකම සුවිශේෂී සූත්‍ර ධර්ම දෙකක්. ඒකට හේතුව තමයි එදා විශාලා මහනුවර පැවති තුන් බිය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් ආනන්ද මාහිමියන් වහන්සේ දේශනා කරපු සූත්‍රය රතන සූත්‍රය. රතන සූත්‍රයෙන් සිදු කරන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනෙහි ආශිර්වාදයෙන් ලෝක සත්‍යයට සෙත් ප්‍රාර්ථනා කරනවා. එදා විශාලා මහනුවර තුම්බියක් තිබුණා. මොනවද ඒ තුම්බිය? දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය. මුලින්ම දුර්භික්ෂයන් පැවිතියා ආහාර පාන හිඟ වුණා. ඇතැම් විටේට ඊටත් කලින් රෝග බිය ඇති වුණා. රෝග බිය ඇති වෙනකොට ටිකෙන් ටික ආහාර නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම තියෙන ආහාරත් කලින් ගබඩා කරනවා. එතකොට ආහාර හිගයක් තියෙනවනේ. දැන් අපි බොහෝ වෙට හිතන් හිටියේ මේ වගේ රටක ඉන්නකොට අපිට ලොකු සුරක්ෂිතභාවයක් ලැබෙයි කියලානේ. අපි බොහෝ වෙට හිතන් හිටියේ මාස 6කට අඛණ්ඩව ආහාර ස්ටොක් කරන් ඉන්නවා කියලා හිතන් හිටියේනේ. දැන් පේනවනේ දැහැටි. පින්නතුනේ මේක තමයි ලෝකේ ස්වභාවය. අපි කොච්චර තාක්ෂණයෙන් දියුණුවෙන් ඉහළට හිටියත් මේ ලෙඩ රෝග අභියස, මරණ අභියස අපේ සියලු න්‍යාය පත්‍රයන් අපට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ තත්ත්වයන් මත වඩ වඩාත් අපේ දහමට නැඹුරු වෙන්නට අවශ්‍ය වෙනවා. අනෙහිදී එදා විශාලා මහනුවර පැවති විදියට මුලින් රෝග බිය පැමිණියා. ඊට පස්සේ දුර්භික්ෂ. දුර්භික්ෂ කියන්නේ ආහාර හිගය ඇති වුණා. ඊට පස්සේ මිනිස්යන් ටිකෙන් ටික මරණයට පත් වුණා. අමනුෂ්‍යයන් ඇවිල්ලා ඒ මලමිනි ආදිය වෙලා ගත්තා. මෙන්න මේ තුන් බිය දුරු කිරීම සඳහා එදා බුදුහාඳුරෝ මහා කරුණාවෙන් රතන සූත්‍රය දේශනා කළේ. ඉතින් අදටත් අපට මේ වසර 2560කට වඩා අධික කාලයක් ගත වුණා සම්බුදු පරිනිර්වාණයෙන් අදත් අපට ඒ පිරිත ආශිර්වාදය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපට ප්‍රධාන වශයෙන් ආරක්ෂාවන් දෙකක් අපි ලබා ගන්නට ඕන. එකක් තමයි මෙලොව වශයෙන් නිරෝගී සම්පතිය ලබා ගන්නට ඕන. අනිත් අතින් පරලෝ ජීවිතයේ සුගතිගාමී වෙන්නට ඕන. මෙන්න මේ සඳහා අපි විශේෂයෙන්ම ඒ ලෙඩ රෝගාදීන් බෝ වෙන විදියට මන හැසිරීමෙන් අපට ඉන්න අවශ්‍ය වෙනවා. බෙහෙත් හිත ආදිය පාවිච්චි කරන්න වෙනවා. වෛද්‍ය උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඒ අතර මේ වගේ ආශිර්වාදාත්මක දේවල් අපි කරන්න සිද්ධ වෙනවා. ඒ අතර අපේ ජීවිතයේ කොයි මොහොතක අපේ ජීවිතය අනතුරටපත් වුණත් අපේ ජීවිතයේ දුගතියට පත්ම වෙන විදියට සුගතිගාමී වෙන්නට සම්පූර්ණ ආරක්ෂාවක් සලසා ගන්නට ඕන. ඒ සඳහායි බුදුහාඳුරු දේශනා කළේ යම් කිසි කෙනෙක් නිතර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්හි ගුණ සිහි කරනවා නම්, තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා නම්, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩනවා නම් මේක මහා පුණ්‍ය ගංගා තුනක් විදියට දේශනා කළා. ඒ අතර පංචශීලය ආරක්ෂා කරනවා නම්, පස්පයින් වැළකෙනවා නම්, අන්න ඒ පහත් ත්‍රිවිධ රත්නයේ සරණ යාමත් පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ දැක්වෙනවා මහා පුණ්‍ය ගංගා අටක් කියලා. ඉතින් අපට මෙන්න මේ කරුණ වටෙන් රැකවරණය ලබා ගන්න පුළුවන් නම් ඒක තමන්ගේ ජීවිතේට ලොකු සුරක්ෂිත භාවයක්. නිතර බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් නම්, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩන්න පුළුවන් නම්, තමන් නිතර ආරක්ෂා කරන පංචශීලය නිතරම සිහිපත් කරන්න පුළුවන් නම්, මගේ අතින් අද දින ප්‍රාණඝාතයක් වුණේ නැහැ, සොරකමක් වුණේ නැහැ, බොරුවක් කියුණේ නැහැ, මත්පැන් පානය කළේ නැහැ, මෙන්න මේ කරුණු තමා රකින්න වගේම ඒවා නිතිපතා සිහි කරන්න ඕන. එතකොට තමයි ආනිසංශ වැඩි වෙන්නේ. ඉතින් අන්නේ විදිහට කටයුතු කිරීම රතන සූත්‍රයන් වගත්තොතින් පින්නොතනේ අපට මෙලව ආරක්ෂාවත් පරලෝ සුගතියටත් හේතුවක් වෙනවා. ඒ තරක් නෙවෙයි ඊළඟට දේශනා කරන්නේ ධම්මචක්ක සූත්‍රය. ධම්මචක්ක සූත්‍රය තමයි මේ සම්බුදු සසුනේහි බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකෙට දේශනා කරපු සූත්‍රය. එදා බරණැස ඉසිපතනාරාමයේහි පස්සග මහණු සඳහා දේශනා කරපු මේ සූත්‍රයට මිනිසයන් පස් දිනක් ශ්‍රවණය කළත් අප්‍රමාණ දෙවියන් බ්‍රහ්මයන් මේ සූත්‍රය ශ්‍රවණය කරලා සෝවානාදී මඟඵල ලැබුවා. ඉතින් අන්නේ සූත්‍රය මොකද කරන්නේ? අර සාමාන්‍ය ලෞකික සත්‍ය තුළ ඉඳගෙන සුගතියටපත් වෙන විතරක් නෙවෙයි, මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන මාර්ගය සඳහන් කරන්නේ. චතුරාර්ය සත්‍ය, පටිසම්පාදේ, ආරියසංගික මාර්ගය, විශේෂම චතුරාර්ය සත්‍යයේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය මේ සූත්‍රයේ පැහැදිලි කරනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපට සඳහන් කරන්න පුළුවන් කොහොමද අපි දුකෙන් නිදහස් වෙන්නේ කියලා. අද අපි බොහොම බයෙන් ඉන්නේ. ඇයි බයෙන් ඉන්නේ? එක බයක් තමයි අතීතය ගැන බයෙන් ඉන්නේ. දැනටමත් රෝගය ඇවිල්ලා දෝ මගේ ශරීරයට කියලා පොඩි සැකයකින් ඉන්නේ නේද? කොයි වෙලේ ලෙඩේද දන්නේ කියලා බයයි. ඊළඟට අනාගතය ගැන බයයි. කොයි මොහොතේ අනේන තැනකදී ලෙඩේ හැදේද කියලා බයයි. ඇත්තටම දැනටම අපි ලෙඩේ හැදිලා වගේ තමයි ඉන්නේ. කායිකව නිරෝගී වුණත් මනසින් ඇත්තටම අපි දැනටම ලෙඩ වෙලා ඉන්නේ. මෙන්න මේ තත්ත්වයෙන් සැබෑලෙසම නිදහස් වෙන්න සැබෑලෙසම ශරීරයට ලෙඩ වුණත් මනසින් නිරෝගී වෙන ක්‍රමයේ බුදුහාමුදුරෝ දේශනා කළා. අන්න ඒ ක්‍රමය අනුගතවතින් එක පැත්තකින් නිතර කුසල අරමුණක විශේෂයෙන් බුද්ධානුස්සතිය ආදී සමත කමඨහනක මෛත්‍රී භාවනා ආදී සමත භාවනාවක නිතර අපේ සිත පුහුණු කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි චතුරාර්ය සත්‍යය දැක්වෙන විදියට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මෙන්න මේ හතර ගැන අවබෝධින් විශේෂයෙන්ම ධම්මචක්ක සූත්‍රයේ දැක්වෙන යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියපු විදියට මේක තමයි පින්නදුනි සූත්‍රයේ තියෙන වැදගත්ම කොටස. පටිසම්පාදයේ අනිත්‍යතාවය ත්‍රිලක්ෂණය කෙටියෙන් පැහැදිලි කරලා දෙන ප්‍රකාශය මේක. සූත්‍රයේ අතිශය වැදගත් කාරණයක් හේතුඵල ධම නිසා යමක් හටගත්තද ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ලම නිරුද්ධ වෙනවා කියන කාරණේ. අපේ ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොතේ සිටවිල්ලක්. ඒ සිටවිල විතරක් නෙවෙයි ස්කන්ධ පංචකයන් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ ස්කන්ධ පංචකය තුල අපට වර්තමානයේ සතිමත්ව මනසින් නිරෝගී වෙන්න පුළුවන් නම් අපේ ශරීරයට කොයිතරම් බරපතල සිනීපයක් හැදුනත් අපි එවලේ ඒ සියලු රෝගාබාධ වලින් නිදහස් වෙලා ඉන්නේ. ඇයි ඒකට හේතුව? අනිත්‍යතාවයේ මෙනෙහි කරන මොහොත තුල අපේ හිත කිසිඳු බාහිර හෝ අභ්‍යන්තර රූපයක් තුල මැසගෙන නැහැ. තමන්ගේ හිත ස්කන්ධ පංචකය අනිත්‍යයි කියලා සිහි කරන මොහොත තුල අපේ ශරීරය තුල බැසගෙන නැහැ හිත. ශරීරයට ඇදෙමිට කායික වේදනාවක් ලැබෙන්න පුළුවන්. නමුත් මේ වේදනාව ශනිකව නිරුද්ධ වෙන ආකාරයක් දැකලා මනසින් නිරෝගී වෙන පුළුවන් ඉදෙහි දහමක් තමයි බුදුහාඳුර අපට දේශනා කළේ. මෙන්න මේ වටිනා සූත්‍ර මෙනෙහි කිරීම, සජ්ජහානා කිරීම, ඒවට ශ්‍රවණය කිරීම සලකන්නේ විමුක්තායතන විදියට. මෙවැනි සූත්‍ර විශේෂයෙන්ම ධම්මචක්ක සූත්‍රය වැනි සූත්‍ර, ඒ වගේම බොජ්ජංග සූත්‍ර, ගිරමානන්ද සූත්‍රය, අනන්ත ලක්ෂණ සූත්‍රය මේ වගේ සූත්‍ර අපි ශ්‍රවණය කරන මොහොතක් සලකන්නේ විමුක්තායතනයක් කියලා. විමුක්තියට නිවනටපත් වෙන අවස්ථාවක් ඉදිරියට සලකන්නේ. යම්කිසි කෙනෙක් මහා ශ්‍රද්ධාවෙන් අර්ථය දැනගෙන ගෞරවයෙන් මේ සූත්‍ර අහන්නට පුළුවන් නම් ඒ අහන මොහොත තුළ තමන් දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. ඉතින් මේ පින්නතුන් හුඟක් වාසනාවන්තයි මේ විහාරස්ථාන සඳහා ඉමහත් කැපවීම කරන පින්නතුන්. එනිසා ඔබට බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවනේ ආශිර්වාදයේ නිරතුරුව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සූත්‍ර ධර්ම වලට අපට සමීප වෙන්න පුළුවන් නම් අපේ ජීවිත වඩාත්ම දුකෙන් නිදහස් වෙන විදියටත්, ඒ වගේම ලෝකීය අපමණ සත්‍යයන් ධර්මයේ දන්නේ නැති හින්දා විවිධාකාරයේ ප්‍රතිකර්ම සොයමින් දුක් විඳින අවස්ථාවේදී අපට ඒ හැම සත්‍යයන් කෙරෙහිම එක මොහොතක් හරි මෙත්සිත පතුරවන්න පුළුවන්. ඒ නිසා දිනපතාම විශේෂයෙන්ම අපි පංචශීලය ආරක්ෂා කරමින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කී විදියට සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතරම ප්‍රාර්ථනා කරන්න. අපට අනිත්‍යගේ සුවපත් භාවය සඳහා සුළුවෙන් හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ සඳහා කැප වෙන්න. ඒ අනුව ජීවිත සඵල කරගන්නටත් ඒ වගේම අපි දිනෙන් දහමින් ඉදිරියට යන්නටත් විශේෂයෙන් මෙවැනි අවස්ථාවක් ලෙඩ රෝග පිළිබඳව ධර්මයේ සඳහන් වන්නේ දේව දූතයන් කියලා. අපට අපේ ජීවිතේ හුඟා දේවල් අමතක වෙලා තියෙන්නේ දේව දූතයන් අමතක වෙලා තියෙන්නේ. ලෙඩක් පැමිණීම, මහලු වීම, මරණය මෙන්න මේ වගේ කරුණු දෙවියන් විසින් අපට ලබා දෙන දූතයන් විදියට ඇසලකන්නේ. අපි අවිද්‍යාවෙන් වෙලිලා, දැඩි ලෝභයෙන්, අනිත්‍ය සමග අමනාපයෙන්, අනිත්‍යගේ කටයුතු වලට ඇතැම් විට අකමැත්තෙන් ඉන්න අවස්ථාවේදී අපේ ජීවිතයේ පැත්තට හැරෙන්නට අප්‍රමාදීව මේ දහමින් ප්‍රයෝජන ගන්න කියලා දෙවියන් ඇවිල්ලා අපට කරන ආයාචනයක් වගේ මෙවැනි ආකාරයෙන් ලෝකයට එන ලෙඩ රෝග. ඉතින් බුදුහාඳුරන්ගේ දහමට අනුව මේ ලෙඩ රෝග දේව දූතයන්සේ සලකා අපිත් ආරක්ෂා වෙන ගමන් අනිත් අයටත් මෛත්‍රියෙන් සුවපත් භාවය ප්‍රාර්ථනා කරන ගමන් අපත් හැකියක්මනින්ම මේ දහමින් ප්‍රයෝජන අරගෙන අප්‍රමාදීව මේ සසර දුකේ නිදහස් වනට මෙවැනි පින්කම් අපි උපකාරී කරගන්නට ඕන. එනිසා මේ සිද්ධ කරන්න ආවුතුම් පින්කම පිරිස් සජ්ජහානාමය, ඒ වගේම ශ්‍රවණ මේ උතුම් පින්කම ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය සඳහා හේතු වේවා. මේ ජනිත කරගන්න ආවුතුම් පුණ්‍ය ඵලය ලොව ඇසි සීළු සත්‍යයන්ට නිරෝගී භාවය සඳහා දිගාසිරි සම්පත්තිය පිණිසත් උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.